අද දවසේදී පොලිස් ප්‍රතිරණ නියෝජනය කරපු සහකාර පොලිස් අධිකාරීවරයා බොහොම පැහැදිලිව බොහොම වක්‍රව ප්‍රකාශ කරති යාහු කිසිදු ආකාරයක පහර දීමක් කිසිදු ආකාරයක නීතිරෝධී ක්‍රියාවක් සිදු වෙන්නේ නැති බව. ඒත් එක්කම මේ අත්රොන් ගැනීම කර තිබෙන්නේ සැප්තැම්බර් 16 වෙනිදා. නමුත් අද දවසේදී කොටදිනිය ස්ථාපතිවරයා බොහොම වක්‍රවෙන් කියා සිටියා අදාළ කොමසාරිස්වරු ඉදිරියේදී මේ අත්රොන් ගැනීම කරනු ලැබුවේ 2015 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා රාත්‍රී 11ට පමණ කියලා. ඉතින් අපි අහන්නේ එහෙමනම් සැප්තැම්බර් 16 වෙනිදා උදේ ඉඳලා සැප්තැම්බර් 18 වෙනිදා රෑ 11 වෙනකන් මේ දරුවා කොහෙද හිටියේ කියන එක.